හොඳයි අද දවසේ දෙවියන් වහන්සේගේ වචනේ මම ගේන කැමති අද දවසේ මාතෘකාවේ හැටියට දෙවියන් වහන්සේ ඔබ සලකන සේක Today the theme for today is that the Lord cares for you Hallelujah අපි දෙවියන් වහන්සේගේ වචනේ බලන්න යනවා දෙතිය කතාවේ 11 වෙනි පරිච්ඡේදයේ දෙතිය කතාවේ 11 වෙනි පරිච්ඡේදයේ 10 11 12 Deuteronomy chapter 11 verse 10 11 12 දහවෙනි පාදයේ මෙසේ කියනවා මක්නිසාද නුඹලා හිමි කර ගැනීමට ඇතුල් වෙන දේශය නුඹලා පිටත්ව ආවා වූ බීජ වැපුරු කල එළවලු වත්තකට මෙන් පයින් වතුර ඉසින්ට ඕනෑ කරන්නා වූ මිසර දේශය මෙන් නොවේ Verse 10 says, The land you are entering to take over is not like the land of Egypt, from which you have come, where you planted your seed and irrigated it by foot as in a vegetable garden. Here the Lord is speaking to his people. ඔබ මිස්‍ර දේශයේ ඔබ එළවලු වවලා වත්තකට ඔබ වතුර දැම්මේ පයින් ගිහිල්ලා ඔබ වතුර ඉසින්ට ඔබට ඕනා කළා මිස්‍ර දේශයේ තුල When you were in Egypt whenever you planted vegetables you had to walk to water it හැබැයි දැන් මම නුඹලව ගේනව පොරොන්දු දේශයට But now I bring you to the promised land අපි 11 වෙනි පදේ බලමු Let's see the 11th verse නමුත් නුඹලා විසින් හිම කර ගැනීමට එතරවන දේශය හෙල් වලින් හා මිටිආවතිලින් යුක්ත වූ අහසින් වැස්සෙන වතුර උරා ගන්නා වූ දේශයක් ය. Hallelujah. But the land you are crossing the Jordan to take possession of is a land of mountains and valleys that drinks rain from heaven. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. ඔබ දකින්න මේ ස්ථානයේ කියනවා හෙල් සහ මිටිආවතින් Here it says the land that you're going to take possession is filled with land and mountains. ඒකට කොහෙන්ද වතුර එන්නේ? Where does the water come? අහසින් වැස්සෙන වතුර උරා ගන්නා දේශය. Hallelujah. The water comes from heaven it says. Hallelujah. අපි දකින්නවා ඊශ්‍රායෙල් රට. We see the country Israel. ඊටාම අද්විතීය රටක්. It's a marvelous country. ඒ රටට කිට්ටු කරන තවත් රටක් නැත. There's no other land which we could compare to that land. දෙවියන් වහන්සේ මේ සෙනඟට කතා කරනවා. The Lord is speaking to these people. නුඹලා මිස්‍ර දේශයේ නුඹලාගේ භූමියේ ඵලයට නුඹලා වතුර දැම්මේ අතින් ගිහිල්ලා නුඹලා වතුර දැම්මා. When you were in Egypt to put water into the plants you had to walk you had to take it by hand and you had to water it. දැන් එන්න මගේ පුරුදු දේශයේ වෙතට. But now he says come to the promised land that I give you. ඒක පිරීලා තියෙන්නේ හෙල් සහ මිටිආවත් වලින්. It's filled with valleys and mountains it says. Hallelujah. Hallelujah. Amen. Hallelujah. අපි 12 වෙනි පදේ බලමු. Let's look at the 12th verse. නුඹේ දෙවි වූ ස්වාමින් වහන්සේ බලා සලකන්නා වූ දේශයක්ය. අවුරුද්ද පටන් ගැන්මේ සිට අවුරුද්ද අන්තිම දක්වා නුඹේ දෙවි වූ ස්වාමින් වහන්සේගේ ඇස් නිරන්තරයෙන් එහි කෙරෙහි යොමුව තිබේ. Amen. It is a land the Lord your God cares for. The eyes of the Lord your God are continually on it from the beginning of the year to its end. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. අපි දකිනවා ඊශ්‍රායෙල් රටට වර්ෂාව කාල දෙකකට දෙනවා. We see that in the country of Israel it's only in two autumns that rain comes. ප්‍රථම වර්ෂාව සහ අවසාන වර්ෂාව කියලා. It's the first rain and the last rain. ප්‍රථම වර්ෂාව තුල වර්ෂාවේ හෙල් මතට වැගුරුනහම When the first rain falls on the mountains, a hill tula maasa dekak e wathura randa pavatino. About 2 months this water stays on that mountain. Own e wathura godak avashya bija pala karanne e hill uda. The plants that need a lot of water to grow, they grow it on the top of those mountains. Ida passe maasa dekakata pasuwa e hill mata tibbe wathura meda bhagekata වතුර එන්න සිදු වෙනවා After 2 months, the water which was on top of the mountain comes to the middle of it. ඒ කාලය තුල ඔවුන් ඒ බීජ වවනවා ඒ වතුර අවශ්‍ය ප්‍රමාණයට ඒ මැද භාගයේ ඒ බීජ වගා කරනවා. Then they planted accordingly. ඊට පසුව තුන්වෙනිව ඊළඟ මාස දෙකේ අවසානයේ මිටිහවත් වලට ඒ වතුර ගලා බසිනවා. After that the water comes down to the flat area and then they plant the vegetables on that area. ඒ කාලෙදි ඔවුන් බීජ වගා කරනවා ඒ මිටිහවත් වල. Yeah, at that time they planted there. Hallelujah. Hallelujah. ඒකයි ඊශ්‍රායෙලේ තියෙන විශේෂත්වය. That is the significance of Israel. දිවියන් වහන්සේට අයිති දේ උන්වහන්සේ බලා ගන්නවා. Whatever belongs to God, he takes care of it. ඒකේ අයිතිකරු ඒකට වතුර දානවා. The carer, he puts water to the necessary plant. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Amen. Amen. මේ දොළොස්වෙනි පදේ කියනවා උන්වහන්සේ කියනවා මම බලා සලකන්නා වූ දේශයක්ය. The 12th verse says, it's a land the Lord your God cares for. අවුරුද්ද පටන් ගැන්මේ සිට අවුරුද්ද අන්තිම දක්වා නුඹේ දෙව් ස්වාමීන් වහන්සේ නිතර නිරන්තරයෙන් එහෙ කෙරෙහි යොමු වී තිබේ. The eyes of the Lord your God are continually on it from the beginning of the year to the end. උන්වහන්සේගේ ඇස් නිරන්තරයෙන්ම අවුරුද්ද පටන් ගැන්මේ සිට අවසාන වෙනතෙක් ඒ සෙනග මත උන්වහන්සේගේ ඇස් තබලා තියෙනවා. From the beginning of the year to the end of the year, the eyes of the Lord was focused on this people. Hallelujah. Hallelujah. උන්වහන්සේ බලනවා උන්වහන්සේගේ ඇස් එක ආකාරයකට උන්වහන්සේ තබන් තිබෙනවා. The Lord continuously looked at this people. Hallelujah. Hallelujah. ඔබගේ ඇස් මේ පොත වෙත යොමු කරන්න. Everyone, can you all look at this book? Obata me pota balana gaman mage olu hellenawat peenawada? As you are looking at this book, can you also see my head twisting? Deviyan wahanse kiyanne me pota wage unwahansege senaga unwahanse as yomu karana athara anith mulu lokema senaga unwahanseta peenawa. What the Lord says is like when we were looking at this book, we saw her head nodding like that. The Lord was looking at these people, but still he saw the other people around the world as well. මේ උදෑසන ඔබත් මමත් විශේෂ වූ සෙනගක්. This morning you and I, we are very special people in the sight of God. ඊශ්‍රායෙල්ගේ දෙවියන් වහන්සේගේ ඇස් අප මතයි. The Lord's eyes are upon us. Hallelujah. Hallelujah. Hallelujah. ඔබ විශේෂයි. You are special. ඔබ කියන්න මම විශේෂයි. Let's say I am special. Mama visheshai. I am special. Mama visheshai. I am special. Hallelujah. Hallelujah. අපි දකිනවා ඒ ඊශ්‍රායෙල් රට කියන්නේ අපේ ලංකාවෙන් තුනෙන් එකක් වගේ කොටසක්. We see Israel is like one third of Sri Lanka. Amen. නමුත් ඒ රට ඉතාම ලස්සන රටක්. But that country is a very beautiful country. ඒ රටට ලං වෙන තවත් රටක් නැත. There is no other country that we could compare to that country. ඒ රට පරාජය කරන්න කාටවත් බැරය. There is no person who can defeat that country. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. අපි දකිනවා ඒ රට ඒ ස්වාමින් වහන්සේට සැලැස්මක් තිබුණු රටක්. We see that God had a plan and a purpose for this country. උන්වහන්සේ තෝරාගත් අවු රටක්. It was a nation that the Lord himself had chosen. Eda deviyan wahanse Abrahamta kiywa uppatti 12:3 kiywa numba karana kotagena polave sielu paul aashirwada karanawa kiyala. God said to Abraham, through you the nations, families of the nation will be blessed. Etana kiywe ne ක්‍රිස්තියානි පවුල් වලට පමණක් මම ආශිර්වාද කරනවා කියලා. God didn't say I will bless only the Christian families through you. උන්වහන්සේ කිව්වේ නුඹ කරනකොට පොළවේ සියලු පවුල් වලට මම ආශිර්වාද කරනවා කියලා. All the families on earth will be blessed through you, he says. Hallelujah. අපි දකිනවා ඊශ්‍රායෙලේ මිනිසයන් මුළු ලෝකෙටම ආශිර්වාදයක් වුණා. We see people in Israel was a great blessing to everyone. ඊශ්‍රායෙලට විටින් විට රටවල් යුද්ධ කරන අතරදී though many other countries always war with Israel. ඊශ්‍රායෙල් මිනිසයන් එක එක රටවල් වලට පිටත් වුණා වුන්. The people of Israel had to move on to other countries, other nations. අපි ශ්‍රී ලංකාවේ තිබ්බ යුද්ධය වගේමයි. Even in Sri Lanka the war was like that. අපිට මතකයි අපේ රටේ යුද්ධ තියෙන කාලේ බොහෝ මිනිස්සුන් මේ රට අත්හැරලා ගියා. We can remember many people left our country because of the war. ඒ වගේම ඊශ්‍රායෙල් රටේ මිනිස්සුන් එක එක රටවල් වලට ඔවුන් ජීවත් වීම සඳහා ගියා. Like that the people in Israel also when there was war they had to go to different nations. හැබැයි දිව්‍යන් වහන්සේ දුන්න පොරොන්දුව උන්වහන්සේ අමතක කළේ නැහැ. But the promise that was given by God he never forgot. උන්වහන්සේ කිව්වා නුඹ කරන කොටගෙන පොළවේ සියලු පවුල් වලට මම ආශිර්වාද කරනවා කියලා. He said to Abraham through you nations people of many nations will be blessed. Hallelujah. Hallelujah. ඔබ දන්නවද මේ ලෝකෙට ටෙලිෆෝන් එක හොයාගත්තේ කවුද කියලා? Do you know who found the telephone? ඊශ්‍රායෙල් මිනිස්සෙක්. One of the Israelites. ඔබ දන්නවද මේ විදුලිය හොයාගත්තේ කවුද කියලා? Do you know who found the light? ඊශ්‍රායෙල් මිනිස්සෙක්. That was also one of the Israelites. ඔබ දන්නවද කෝච්චිය හොයාගත්තේ කවුද කියලා? Do you know who found the train? ඊශ්‍රායෙල් මිනිස්සෙක්. That was also an Israelite. ඥානය කවුද හොයාගත්තේ? Even the plane. රයිස් සහෝදරයෝ ඊශ්‍රායෙල් මිනිස්සෙක්. That was also through the Israelites. TV එක හොයාගත්තේ කවුද? The television. ඊශ්‍රායෙල් මිනිස්සෙක්. That was also through the remote එක කවුද හොයාගත්තේ? Remote කරන්නේ. Remote control. ඇස් කණ්ණාඩි කවුද සොයාගත්තේ? Spectacles. Hallelujah. බොහෝ දේ ඒක මිනිස්යන් දන්නේ නැහැ. මම ඔබට දෙන්නම් ඒ නම් සමගම පසුව මේ සියලු දේ සොයාගත්තේ ඊශ්‍රායෙල් මිනිස්යන්. Many things in this world were found by the Israelites. අපි දන්නවා cancer රෝගීන්ට දෙනවා කිමෝതെරපි කියලා ඉන්ජෙක්ෂන් එක. ඒක සුවාගත්තේ ඊශ්‍රායෙල් මිනිස්සෙක්, යුදෙව් මිනිස්සෙක්. We know for cancer that we people get chemotherapy treatment and injection course that was also found by the Israelites. ඒකයි බයිබලයේ කියනවා ඊශ්‍රායෙල් උදෙසා යාඥා කරන්න කියලා. The Bible says that is why the Bible says we have to pray for Israel. ඒක දෙවියන් වහන්සේ අපට දුන්න ඉල්ලීමක්. That's one of the requests of Jesus, of the God. Israel samadhan udesa yaagnya karana kiwa. Also they said to God said to pray for the peace of Israel. Devanahansi porunduna Israel udesa yaagnya karannanta mama diunuwa saha sapalatwe geena porunduna. The Lord promised great treasures blessings to the people who prays for Israel. Hallelujah. Hallelujah. Me udesana oba deviyan wahansege boho ආශිර්වාද ලැබනවා. This morning you have received much blessings from ඔබ the Lord. ඔබ යාඥා කරලා ආශිර්වාද ලැබනවා. As you pray you receive blessings. දේව වචනෙන් ආශිර්වාද ලැබනවා. Through the word you receive blessings. නිරාහාර යාඥාව තුලින් ආශිර්වාද ලැබනවා. Through fasting you receive blessings. ඔබ එක එක විට ආශිර්වාද ලැබනවා. In different times different areas you receive blessings. මේ උදෑසන තවත් ඔබ ආශිර්වාද ලබන්න යනවා. ඊශ්‍රායෙලේ සමාදාන උදෙසා ඔබ යාඥා කරන විට. This morning you are going to receive even more blessings as you pray for the peace of Israel. Hallelujah. Hallelujah. මම බයිබලයේ පද තුනක් ඔබ ලියා ගන්න. අපි ඒව බලන්න යන්නේ. ඒ පද කියවලා ඔබ යාඥා කරන්න අදින් පස්සේ ඊශ්‍රායෙල උදෙසා. Please do write down these verses. We are not going to bring the verses to you, but you when you go home pray with these verses regarding Israel. ගීතාවලි 122 6 වෙනි පදය Psalms 122 verse 6 1 Samuel 12 1 Samuel chapter 12 22 23 verses 22 and 23 ගීතාවලි 137 Psalms 137 5යි 6යි verses 5 and 6 Hallelujah Hallelujah Hallelujah Hallelujah තවත් ඒ විතරක් නෙමේ ඔබ දන්නවා අපේ රටේ අවුරුදු 30ක කාලයක් යුද්ධයක් තිබුණා. Not only that we know that we had a war in our country more than 30 years. ඒ යුද්ධයේ අවසාන දින තුල the last days of that war before it finished. ඔබ දන්නවද උදව් කළේ කවුද කියලා අපේ රටට? Do you know who helped our country for it? ඊශ්‍රායෙල් දේශය. It was Israel. කබිර් යානේ කොහෙන්ද ගෙනාවේ? From where did the Kabir come from? Dora yatrawa kohinda genave? Where did the Dora come from? Mosat hamudawa puhunu dunne kawuda? Mosat hamudawa. The Mosaiah army who trained them. Israel dunne. The Israelites. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Obage mage deviyan wahanse udaw kale ape deshayata yuddha denanna. Hallelujah. Our Lord helped us to win the war. Hallelujah. Hallelujah. Habai Israel Abrahamge deeniye kitiya alut givusume. There was a daughter of Abraham in the New Testament. Michchira deviyan wahanse Israelata aashirwada karala. Though the Lord blessed all the Israels. Me Abrahamge deeniya yam peedawakin hitiya. But this daughter of Abraham, she had to face a crisis. Api e deeniya gana balanna yanawa oba pirala gana ma samaga Luke 13 geni parichededa. Let's see Luke chapter 13. Luke 13 10 පදේ කියනවා. Luke chapter 13 verse 10 says. උන්වහන්සේ සබත් දවසේ එක් සිනගෝගයකට උගන්වමින් සිටිසේක. On a Sabbath Jesus was teaching in one of the synagogues. බලව දස අට අවුරුද්දක් දුර්වලකමේ ආත්මයක් ඇති වූ කොයි ප්‍රකාරයකින්වත් කෙලින් වෙන්ට බැරි ස්ත්‍රියෙක් And a woman was there who had been crippled by a spirit of 18 spirit for 18 years. She was bent over and could not straighten up at all. මේ අවුරුදු 18ක් කුදු වෙච්ච මේ ස්ත්‍රිය කොහෙද හිටියේ? For 18 years this lady was crippled. Where was she? කොහෙද හිටියේ? Where was this lady? දැන් කොහෙද ඉන්නේ මේ වෙලාවේ? සිනගෝගේ තුල. She was in the synagogue. අද අපි සභාව කියනවා එදා කිව්ව සිනගෝගය කියලා. Today we call it church. At that time it was called synagogue. හැබැයි ඇය දැනගෙන හිටියා හරි වෙලාවේදී හරි ස්ථානෙ සිටින්ට. But she knew to be at the right place at the right time. දහවෙනි පදේ කියනවා උන්වහන්සේ උගන්වමින් සිටියා කියලා. The 10th verse says that Jesus was teaching in the synagogue. උන්වහන්සේ උගන්වමින් සිටින අතර උන්වහන්සේ ඇව දැක්කා කියලා කියනවා. When Jesus was teaching, Jesus saw this woman. Hallelujah. Hallelujah. ඊට පස්සේ කියනවා 12 වෙනි පදයේ යේසුස් වහන්සේ ඇ දැක හඬ ගසා ඉස්ත්‍රිය නුඹේ දුර්වලකමින් නුඹ මිදුනාය. Verse 12 says when Jesus saw her, he called her forward and said to her, "Woman, you are set free from your infirmity." මේ ස්ථානේ බොහෝ සෙනග හිටියා. There were so many people in this place. ජේසුස් වහන්සේ උගන්වමින් සිටියේ. Jesus was teaching. උන්වහන්සේට අවශ්‍ය උනේ උන්වහන්සේගේ ආබ්‍රාම්ගේ දියණියෙක් මේ සිටීම උන්වහන්සේට එක බලන්න බෑ. Jesus could not bear to see one of Abraham's daughters being like this. උන්වහන්සේගේ ඇස් ඉදිරියේ උන්වහන්සේට ප්‍රියමනාප දෙයක් නෙවෙයි. It was not pleasant in the sight of Jesus. Unmahanse me aakarin uganwana inna atharedi unmahanse katha karanawa istriya enna idiriyata kiyala handa gasanawa. While Jesus was preaching and teaching like this, suddenly he said, "Woman, come in front." Api dakinawa Jesus mahanse avurudu 18ak tisse Satan visin me istriyata dunna wade ekata attiwaramak nathi nisa unmahansege atha digu karana kota e istriya nidahas vela kelin sita gatta. We see Hallelujah. Satan had crippled her for 18 years, but there was no foundation. So Jesus called her in front and he said, "You are healed." ඔබ හිතන්න අවුරුදු 18ක්. Just think for 18 years. නමුත් මගේ යේසුස් වහන්සේට ඒක කාලයක් නෙවෙයි. But my Jesus, it was not an issue for him, the number of years. උන්වහන්සේ දන්නවා ඒකට අත්තිවාරමක් නැහැ කියලා. Jesus knew there was no foundation for what she was experiencing. නමුත් ඒ කාන්තාව ඒ බව නොදෙන අවුරුදු 18ක් තිස්සේ මේ ආකාරයට කුදු වෙමින් ඇය ජීවත් වුණා. But that woman did not know this truth that there was no foundation for what she is experiencing. So for 18 years she was living a crippled life. යේසුස් වහන්සේගේ වචනය පිළිගත්තා. She accepted the words of Jesus. යේසුස් වහන්සේගේ සුවය ඇය අත්දැක්කා. She received the healing which Jesus Christ released. ඇගේ දෑත් ඔසවලා ඇ දෙවියන් වහන්සේට ප්‍රශංසා කළා. She lifted her hands and she started praising the Lord. Hallelujah. Hallelujah. අපි බලන්න යනවා 16 වෙනි පදයේ. Let's look at the 16th verse. එසේනම් දස අට අවුරුද්දක් මුළුල්ලේ සාතන් විසින් බැඳ සිටි ආබ්‍රංගේ දුවෙක් වූ මේ ඉස්ත්‍රිය ඒ බැම්මෙන් සවස් දවසේ මුදවන්ට යුතුව තිබුණා නොවේදැයි කීසේක. Then should not this woman, a daughter of Abraham, whom Satan has kept bound for 18 long years, be set free on the Sabbath day from what bound her? Hallelujah. Hallelujah. මොකද්ද මේ බැම්ම? What is this bound? මේ බැම්ම සාතන් විසින් බැඳුණු ලබුණු දෙයක්. This bound was, she was bounded by Satan. ඔබට මං කියන්නේ මේ බැම්ම කවදාවත් ශක්තිමත් නැහැ. I am telling you this bound is not strong at all. මේ බැම්ම යේසුස් වහන්සේගේ නාමයට බිම වැටෙන බැම්ම. This bound shall come down in the name of Jesus. මේ උදෑසන ඔබගේ ජීවිතේ මොන ආකාරයට හෝ බැම්මක් තිබේ නම්, this morning if you are bound with any sort of situation, ඒ බැම්මට බලේ සෑහේ යේසුස් නාමය. Hallelujah. The name of Jesus will break that bound. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Amen. Yesus වහන්සේ සේවය කරනකොට කිසි කෙනෙකුට බාධා කරන්න බෑ. When Jesus Christ is serving, no one can disturb him. ලියන්න පරිසවරු නැගී සිටියා. There was Pharisees who tried to disturb Jesus. ඇයි අද සබත් දවසේ මේ දේ කළේ කියලා. Why did you do something like this in the day of Sabbath? යේසුස් වහන්සේට සියල්ල කළ හැකි. Jesus can do all things. උන්වහන්සේට දවස් 7ම වැඩ කළ හැකි. Jesus can work all 7 days. දවස් 7යි දෙවියන් වහන්සේටයි. The 7 days belong to Jesus. මනුෂ්‍යයයි තිනෙ. It doesn't belong to man. මනුෂ්‍යයා කිව්වා, "ඇයි අද ඔබ මේ දේ කරන්නේ?" People asked him, "Why are you doing this today?" ඉස්සියට කිව්වා, "ඔයාට තිබුණානේ ඇවිල්ලා" ඉරිදා දවසේ එන්නේ නැතුව අනිත් දවසේ කැවිලා සුවේලා බන්ට. Some of the people said you should have done it on another day without coming on a Sunday and doing it. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Amen. ඔබ මුකේ ඇරලා කියන Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේව පාවිච්චි කළා හැම අවස්ථාවකම. The Lord used Jesus Christ in every opportunity. හැම වෙලාවකම පාවිච්චි කළා. All the time he used Jesus. දිනේ ප්‍රශ්නයක් නැහැ, දවස ප්‍රශ්නයක් නැහැ උන්වහන්සේට. The date or the day was not an issue. ඔබවත් මාවත් උන්වහන්සේ ආකාරයෙන් පාවිච්චි කරන්නේ. Like that you and I we are going to be used like Jesus Christ. Hallelujah. Hallelujah. උන්වහන්සේ උත්තර දෙනවා. ඇයි ඔබගේ ගොනෙක් හෝ කොටුලුවෙක් දිබා හැදුනොත් ඔවුන්ව ගිහිල්ලා වතුර දෙන්නේ නැද්ද ඔවුන්ට බොන්න? Jesus answers, if one of your animals is thirsty, won't you give him some water on a Sunday? ඔබ දන්නේද මේ ස්ත්‍රිය ආබ්‍රාම්ගේ දියණිය? Don't you know that she is a daughter of Abraham? උන්වහන්සේ අපු වෙනුවෙන් කතා කරනවා. The Lord speaks on behalf of us. ඒ ස්ත්‍රිය වෙනුවෙන් යේසුස් වහන්සේ කතා කළා. On behalf of this lady, Jesus Christ spoke. අදත් උන්වහන්සේ ඔබත් මාත් වෙනුවෙන් කතා කරනවා. Today Jesus Christ he speaks on behalf of you and Hallelujah. me. Hallelujah. ඔබ බියවන්න එපා. ඔබ බියවන්න එපා. Do not fear. මේ උදෑසන ඔබ තුල කුමන ආකාර හෝ බැම්මක් තිබේ නම්, this morning if there is any bondage, මේ උදෑසන ස්වාමින් වහන්සේ මට කියනවා ඒ බැම්මට අත්තිවාරමක් නැත කියලා. The Lord is saying there is no foundation to it. Hallelujah. ඔබ බය වෙන්න එපා. Do not fear therefore. ඔබගේ සිතුවිලි වලට ඔබ ඉඳ දෙන්න එපා. Do not allow your thoughts. මිනිස්සුන් කියන කතාවලට ඉඳ දෙන්න එපා. Do not allow people to talk about it. ඔබ ඉඳ දෙන්න උන් වහන්සේ කියන කතාවට. Just allow the Lord to speak about it. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. ඔබත් මාත් තෝරාගත්තු සෙනඟ. You and I we are a chosen race. තෝරාගත්තු පරපුරක් අපි. We are a chosen people. ක්‍රිස්තුස් වහන්සේගේ බීජයයි අපි. We are Christ seed. ඒක වෙනස් කරන්න කාටවත් බෑ. No one can change that. ඒක අපි ඉපදින්ට පෙර නියම කරපු දෙයක්. That was destined even before we were born. උන්වහන්සේගේ පොතේ ඔබගේත් මගේත් නම ලියලා ඉවරයි. Yours and my names it's written on God's ඒක book. ඒක කාටවත් අයින් කරන්න බෑ. Nobody can erase it from the book now. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. උන්වහන්සේගේ වචනේ කියනවා එක ප්‍රේතස් 5:7. The word of God says in 1 Peter 5:7, adamange mandune marthikawa unwanse oba gena salakana seka. My theme was the Lord cares for you. අපි 1 පීතස් 5 7 බලමු. 1 Peter 5:7 we're going to look at this verse now. උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින් නුඹලාගේ හැම කරදරයක් උන්වහන්සේ පිට තබා පල්ලා. Cast all your anxiety on him because he cares for you. Hallelujah. Hallelujah. මෙතන උන්වහන්සේ කිව්වේ හැම කරදරයක් මා පිට තබන්න. Here the Lord says cast all your anxiety on me. උන්වහන්සේ කිව්වේ නෑ නුඹලාගේ හැම වගකීමක්ම මගේ කරපිට තියන්න කියලා. He didn't say cast all your responsibilities on me. වගකීම අපි කළ යුතුයි. The responsibility we have to do. කරදර උන්වහන්සේ පිට තැබිය යුතුයි. Anxiety we have to keep upon him, cast on him. මන් ද උන්වහන්සේ ඒ කරදර ගැන සලකන දෙවියන් වහන්සේ. මන් ද because he cares for every anxiety of ours. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Amen. Amen. ඉතින් උන්වහන්සේ අද උදෑසන ඔබ ගැන සලකන දෙවියන් වහන්සේ. So the Lord cares for you this morning. Hallelujah. Hallelujah. ඔබ හිතයි ඇයි අලුත් ගිවිසුමේ යේසුස් මහන්සේ ආබ්‍රාම්ගේ දියණියක් ගැන පමණක්ම කතා කරන්න කියලා. You might think why in the New Testament God is speaking about Abraham's daughter. ඔබ කැමතිද අලුත් ගිවිසුම තුල ආබ්‍රාම්ගේ පුතෙක් ගැන බලන්න? Do you like to see a story of one of Abraham's sons in the New Testament? අපි එහෙමනම් යමු Luke 19 වෙනි පරිච්ඡේදයට. Let's see Luke chapter 19. නාමේ පළවෙනි පදේ කියනවා උන්වහන්සේ යෙරිකෝවට ඇතුල්ව ඒ මැදින් යද්දී සුංගම් අය කරන්නන්ගේ ප්‍රධානීෙක් සාකියුස් නම්ලාත් බොහෝසත් මිනිසෙක් යේසුස් වහන්සේ කවුද කියා බලන්ට සෙව්වේය. Jesus entered Jericho and was passing through. A man was there by the name of Zacchaeus. He was a chief tax collector and was wealthy. තුන්වෙනි පදේ කියනවා නමුත් ඔහු මිටි බැවින් සමූහයා නිසා නොහැකි විය. උන්වහන්සේ ඒ මාර්ගයේ යන්ට පෙර සිටි බැවින් ඔහු පෙරටුව දුවගොස් උන්වහන්සේ දකින පිණිස අත්තික්කා ගහකට නැගුණේය. The third verse onwards he wanted to see who Jesus was but being a short man he could not because of the crowd. So he ran ahead and climbed a sycamore fig tree to see him since Jesus was coming that way. අපි දකිනවා මේ ස්ථානයේ සාකියුස් කියන පොහොසත් මිනිසෙක් ඔහුට යේසුස් වහන්සේව දකින පිණිස ඔහු මිටි බැවින් ඔහුට බාධාවත් තිබ්බා. සමූහයා සිටින නිසා ඔහුට බාධාවත් තිබ්බා. නමුත් මේ බාධක දෙකම තරණය කරමින් ඔහු පෙරට දුවගෙන ගිහිල්ලා ගහකට නැග්ගා කියලා දේව වචනේ කියනවා. We see the story here. Zacchaeus was a very short man. He heard that Jesus was coming in the road, but because of the crowd, he couldn't see Jesus. So what he did was he ran ahead of Jesus and he climbed on a tree. Hallelujah. Hallelujah. යේසුස් වහන්සේ ඒ පස්වෙනි පදයේ යේසුස් වහන්සේ ස්ථානයට පැමිණ උඩ බලා ඔහුට කතා කොට සාකියුස් වහාම බැසපන්න මක්නිසාද අද නුඹේ ගෙදර මා නවතින්ට ඕනෑයයි ඔහුට කීවේය. The fifth verse says when Jesus reached the spot he looked up and said to him Zacchaeus come down immediately I must stay at your house today. යේසුස් වහන්සේ මේ මාර්ගේ යන ගමන් ගහ උඩ බැලුවා. While Jesus was walking he looked at the tree. යේසුස් වහන්සේ දා කුදු ඉස්ත්‍රිය සභාවි සිටින විට උන්වහන්සේ ඇය දෙස බැලුවා. That day when Jesus was teaching at the synagogue he looked at this woman. ඔබත් මාත් පාර යනකොට අපි මේ ආකාරයෙන් බලයිද ගහක් උඩ ඉන්න මිනිසෙක් දැස. When you and I we are walking on the road if we see will we see a man on top of the tree? ඒ පමණක් නෙමෙයි උන්වහන්සේ ගහ ළඟ නැවතුණා. Not only that Jesus stopped at the tree. උන්වහන්සේ ඔහුට කතා කළා. He called him. Zacchaeus කියලා කතා කළේ. He called him Zacchaeus. උන්වහන්සේ නම දැනන් හිටියා. He knew his name. Hallelujah. උන්වහන්සේ නම දැනන් හිටියා. He knew his name. මේ උදෑසන ඔබගේ මගේ නම උන්වහන්සේ දන්නවා. This morning he knows yours and my name. උන්වහන්සේට අමතක වෙන්නේ නැහැ. He never forgets. උන්වහන්සේ මිනිසෙක් නෙමෙයි අමතක වෙන්නේ. He is not a man so that he may forget. ඔබටත් මටත් අමතක වෙනවා. You and I we can ඔබටත් මටත් වරදිනවා. You and I we can make mistakes. උන්වහන්සේට කවදාවත් වරදින්නේ but the lord never make mistakes unwanse swaminge swamiye the lord is the lord of lords unwanse rajunge rajaya he is the king of kings unwanse manushyek neme amathaka karanna he is not a man to forget unwanse deviyan wahanseya he is the lord unwanse sakyusta bahinn kiyenawa he calls Zacchaeus and ask him to get off the tree hallelujah hallelujah maknisa da adanube gedara ma nawatinte ඕනෑයයි ඔහුට කීවේය. He says I must stay at your house today. හයිවිනි පදේ කියනවා ඔහු වහාම බැස ඇවිත් ප්‍රීතියෙන් උන්වහන්සේව පිළිගත්තේය. Verse 6 says so he came down at once and welcomed him gladly. Hallelujah. Hallelujah. ඔහුගේ හදවතේ තිබ්බේ යේසුස් වහන්සේව දකින්ට. His heart said I have to see Jesus. ඔහුගේ හදවතේ ආශාව උන්වහන්සේ ඉටු කළා. He the Lord saw the desire of his heart and he met it obage hadavate mage hadavate kumadda tiyenne what is in your heart and my heart today obage hadavate aasayidu unwanseva dakinta does your heart oba aasayidu unwanseva munagasenta does your heart desire to meet with god hallelujah hallelujah david eveni pudgale david was also a person like this david ge geetika api balanokota when we see the psalms david deviyan wahanse wedakapu manushye david saw the lord deviyan wahanse david ge hadawata dakka the lord saw the heart of david ekai deviyan wahanse me pothe liwwe mage hadawatata ekangu wu manushyek david kiyala that is why the lord has written in this book that David was a man after his own heart. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Praise the Lord. Hallelujah. අපි දකිනවා මේ ධනවත් මිනිසයා මේ ධනවත් මිනිසෙක් සාකියුස් කියන්නේ. This Zacchaeus was a very rich man. ඉතා පොහොසත්. He was very rich. ඔහු අනුන්ගෙන් සල්ලි ගත්තේ මිනිසෙක්. But he was a person who got money from other people. වංචා කරලා අනුන්ගෙන් ගත්තේ. He frauded people. Jesus wahanse me nivasata kæmata sandaha waadi wena ataridi when Jesus sat down to have meals with him Jesus wahanse sakyusta ek wachanayak pat katha kale ne. Jesus did not speak to him even one word. Habe sakyus katha karanawa. But Zacchaeus started speaking. Sakyus atawini pade Jesus wahanseta katha karanawa. Zacchaeus speaks to the Lord to Jesus Christ on verse 8 Zacchaeus nakitalai unwahanseta katha kale he stands up and he speaks to him swamini ma santaka dein dekin kotasak dilindunta demi yamaku gen ayuktek yamak genati beenam ohuta satura gunayak navata demi swamin wahanseta kiveya he says look lord and now I give half of my possessions to the poor and if I have cheated anybody out of anything I will pay back four times the amount Zacchaeus Jesus wahansege aaloke idiri Zacchaeus in front of the light of the lord Zacchaeus ge atulante eliyata aawa his inner man came out of him Zacchaeus porunduna man yam manusyegen yamak aranti beda ohuta e wage hatara gunekin nawatha man onta denawa kiyala Zacchaeus he said that if I have cheated people and take any amount of money I will repay them back four times the amount that I have taken e vitarak neme ohuta thiyena mudal walin hariyatama kotasak bhagayak man dilidu minissunta denawa kiyala Jesus wahanseta porunduna not only that he promised to give half of his possessions to the poor hallelujah hallelujah putaram posat manusyedda Zacchaeus kiyanne how rich was Zacchaeus habe me Zacchaeus kaage manusyedda but who was he oba balanna namweni pade balanna verse 9 let's go to verse 9 Jesus wahanse ohuta kiyanase gælæwima ada me gederata pæminuneya kumak nisada mohut abramge putrayakya hallelujah hallelujah jesus said to him today salvation has come to this house because this man too is a son of abraham mang eka ayith kiyenawa navweni pade යේසුස් වහන්සේ ඔහුට කියනසේක් ගැලවීම අද මේ ගෙදරට පැමිණියේය කුමක් නිසාද මොහොත් ආබ්‍රම්ගේ පුත්‍රයෙක්ය Jesus said to him today salvation has come to this house because this man too is a son of Abraham අපි දකිනවා මෙතන තවත් මිනිසයන් සිටියා ආබ්‍රම්ගේ පුත්‍රයෝ We see that many others were also Abraham's sons who was there ඒකයි යේසුස් වහන්සේ මෙතන කියන්නේ මොහොත් ආබ්‍රහම්ගේ පුත්‍රය. That is why Jesus says this man too is a son of Abraham. අපි දකින අන්තිම පදේ 10 වෙනි පදේ කියනවා මක්නිසාද මනුස්ස පුත්‍රයා නැතිවුදේ සොයන්ටත් ගලවා ගන්නටත් ආසේකයි කීසේක. Verse 10 says for the son of man came to seek and save the lost. Hallelujah. Hallelujah. යේසුස් වහන්සේ මේ පොළවට ආවේ Jesus Christ came to this earth netu unude soyantai to seek the lost netu unude soyannai to seek the lost soyapude galawa gannai and to save those who he has found netu unude soyantave to seek the lost soyapude unwanse galawa gatta and to save those who were found hallelujah hallelujah me loki unwansege putri thaw boho sitinawa there are many other people who belongs to the lord me sthani inne abramge diyeniyan saha abramge putriyan pamanai here in this place there are only abraham's sons and daughters today hallelujah obawat mawat bala ganna unwanse vishwasawantai you and I to look after us to care for us god is faithful edai istriyata wage ape jeevithe bæmi bandinta kisima satanta balayak netha there is no power for satan to do anything to us anymore ai dannawada do you know why අපි දන්නවා අපි කවුද කියලා because we know who we are අපි දන්නවා අපි කවුද කියලා because we know who we are අපි දන්නවා අපි කවුද කියලා because we know who we are අපි දන්නවා අපිට තියෙන දේ we know what we have අපි දන්නවා අපිට කළ හැකි දේ we know what we can do අපි දන්නවා අපගේ උරුමය we know our inheritance අපි භුක්ති විඳින්න මේ දේශය we can enjoy the land swamin mahansige aashirvadaya api bhukti vidina senaga because we are a people who enjoy the blessing of god ude ape palaka pastor roshan kiwa oba visheshu senagak kiyala pastor roshan said that we are very special people kiyanna mama visheshai kiyala let's say I am special mama visheshai I am special mama visheshai I am special mage visheshatte kaata solawanta baha no one can take away the special life that I have me pote thama oba visheshai kiyala liyala tiyene in this book it's written that we are special eka manushyek neme liwwe it's not a man obawa maupu maupu deviyan wahansaye it's written by the lord who created you hallelujah hallelujah iting unwahanse pita ape karandara thabana ataridi ape wagakima api kalayutui so as we cast all our anxieties on him we need to take our responsibilities seriously hallelujah hallelujah unwahanse vishwasavanta deviyan wahanse the lord is a faithful god unwahanse vishwasavantai he is faithful unwahanse vishwasavantai he is a faithful god hallelujah hallelujah hallelujah hallelujah api පහුගිය කාලේ අපේ යාඥා රැස්වීමක් තිබ්බා මුහුදු වෙරළේ in the beach we have a prayer meeting මේ කාලේ මුහුදු වෙරළ අපිට ස්වාමිනාංශ හදලා තියෙනවා මේ වගේ ස්ටේජ් එකක් වගේ වැල්ලෙක් these days in the beach we see the sand is like a stage ඒකට වතුර ගහන්නේ that area the water doesn't come ඊ රාත්‍රිය අපි යාඥා කරපු වෙලේ අපි දෙවියන් වහන්සේට ඉල්ලුවා මේ බැම්ම වතුරට හොලවන්න දෙන්න එපා කියලා last night when we prayed that section will not the water will not come into that section ita alankarai hallelujah ee sthane ithama alankarai it's really beautiful ape dana gahala daya swamin wahanseta osona vita we kneel down and as we lift up our hands to the lord unwahansege abhimukhe puduma vediyata api ad dakino the presence of the lord we feel it we know it in a mighty way pradeshi muhudu pradeshi api aaradhana karnowa ebbehi coming inna sahodaranta අපි සමග ඇවිල්ලා එතන දන ගහන්න කියලා. In the beach area people who are into addiction we invite them and we invite them to come and kneel down and praise our God. අපි දැක්ක ඊ රාත්‍රියේ එක තරුණියක් ඇවිල්ලා ස්ථානේ දන. Last night one of these youngsters came. උන්වහන්සේ බලවත් ලෙස මේ කාලේ ක්‍රියා කරනවා. The Lord is working powerfully, mightily. යක්ෂයාට කිසි බලයක් නැත. Satan does not have any power. යක්ෂයාට කිසි බලයක් නැත. Satan does not have any power. දෙවියන් වහන්සේගේ දරුවන්ට අතගසන්ට ඔහුට බලයක් නැත. Satan does not have any power over God's children. මන්ද උන්වහන්සේ බලවන්තයා. Because God is the greatest. උන්වහන්සේයා බලවන්තයි. He is great. උන්වහන්සේ බලවන්තයි. He is powerful. Hallelujah. Hallelujah. මේ උදෑසන උන්වහන්සේගේ බලවත් අභිමුඛයේ අපි නැගී සිටිමින් අපි අද දවසේ උන්වහන්සේගේ අභිමුඛයේ নমස්කාර කරමු. Let's stand in the mighty presence of the Lord and let's worship him.